සෑය දිවි අමරට නැඟුරා සුදවුන් පියාවිය සත්විති මග තනන සමනල පවුවිය දුක සැප සමදනන මහරජුනි අපගේ පැලේ රජ කරන අසනි වැසි රුදුරු වග වලසුන් අතරේ සිව් මහදෙවිනු වී නිති රැකවල් සැදුවේ හිරුටත් කලින් නවදිව කෙත්මත් තැනුවේ ගුණයනි අප වැඩුවේ බුද දස් නිරිනු බෙහෙතක් හදලා පැලයිනි වැටෙත් ගණපති රූපය ඇඳලා තුසිතකයි සුරු පැලවට සිවු කොන තබලා ලොතුරු සුවවිනි අප රජවනු දැකලා ලොවුතුරු සුවවිනි අප රජවනු දැකලා ලොවුතුරු සුවවිනි අප රජවනු දැක්කලා.